بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් لإيلاف قريش إيلافهم رحلة الشتاء والصيف فليعبدوا رب هذا البيت الذي أطعمهم من جوع وآمنهم من خوف ශීත හා ග්‍රීෂ්ම ඍතුවන්හි එකට එකතු වී ගමන් කිරීම කුරේෂවරුන් හට සිරිතක් කර ගැනීමෙහි අල්ලාහ් විසින් ප්‍රියමනාපය ඇති කරවීම ආශ්චර්යමත් කරුණක් වේ. එම නිසා කුසගින්නෙන් පෙළුණු ඔවුන්ට ආහාර සැපයු, බියෙන් වෙළුණු ඔවුන්ට ආරක්ෂාව සැලසූ කබාව වන මෙම නිවසේහි හිමිකරුට ඔවුහු යාඥා කර යටහත් වෙත්වා.